ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය මොකක්ද? අද හාල් කිලෝ එකක් මිලදී ගන්න රුපියල් 100කට බැරි තැනටපත් වෙලා තියෙනවා. ඒතකොට හාල් මිල ඉහළ යද්දී පාම් මිල අඩු කරනවා. පාම් පිටි ත්‍රස්තවාදයේ මිල අඩු කරනවා. ඒ කියන්නේ පාම් පිටි ත්‍රස්තවාදයේ රටට කැඳවනවා. මේ පාම් පිටි මිල අඩු කරන්නේ රුපියල් 10කින් ඒ මිල අඩු කරනකොට ඇමරිකානු ගොවියට සහන මෙන්න මෙයාලගේ පොරොන්දු ඉටු කරනවා. ඒතකොට මේකේ කාරණා දෙකක් ඉෂ්ට කරනවා පාම් පිටි මිල අඩු කිරීම. එකක් තමයි හෙට අනිද්දා ගොයන් කැපෙනකොට ඒ හාල් වල මේ ගොවියාගේ වීනිෂ් පාදනයේ ආපහු මෙන්න මේ සමාගම් වලට සත්ආහාර වලට යැවීමේ කුමන්ත්‍රණයක්. ඒකේ ඌමනාවට තමයි මේ පාම් මිල අඩු කරන්නේ.